අපි යම්කිසි වැඩක් කරනකොට යම්කිසි ක්‍රියාවක නිරත වෙනකොට එතන සතර සටිපට්ඨානෙම තියෙනවා. හැබැයි අපි මේ ඒ සතර සටිපට්ඨානය තුල වේදනානුපස්සනාව ස්පර්ශය කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බැලුවාම අපි කියමුකෝ වතක් කරනවා කියලා. සේනාසනික වතක් කරනවා. අතු ගානවා, මල් හදනවා, වච්ච කුටිය පිරිසිදු කරනවා. එහෙම නැත්නම් දානශාලාව පිරිසිදු කරනවා. එහෙම නැත්නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකගේ කුටිය පිරිසිදු කරලා හොදලා ඒ ඔක්කොම අස්පස් කරනවා. එහෙම මොනාරි වතක් කරනවා. දැන් මේ වත කරනකොට හරි සන්තෝෂයක් දැනෙනවා. සේනාසනේ අතු ගැව්වම ආර රසනයි. එහෙම ප්‍රීතියක් දැනෙනවා. දානශාලා උන්ට පිළිවෙලට තිබ්බා දැන් පිළිවෙලයි. දැන් අතන හතු ගැව්වම ලස්සනයි. මෙතන පිළිවෙලයි. මේ බුදුමැදුරට ගිහිල්ලා මල් පාන් ඔක්කොම තියලා ඒවා ඔක්කොම අස් කරලා පිය දලකම නියම පූජනීය තත්ත්වය. පූජනීයයි. අතන පිළිවෙලයි, මෙතන පිරිසිදුයි, මෙතන පූජනීයයි. දැන් මේ හැම වතක් තුලම මානසිකත්වයක් ඇදෙනවද නැද්ද? හැම එකටම ඒකට සාපේක්ෂව එකක් ඇදෙනවා. වැඩිහිටි වික්ෂුන් වහන්සේ නමකට එම නැත්තම් ගිලාන උපස්ථාන කරනවා. ගිලාන උපස්ථාන කරනකොට මහර තනසිල්ල. අද යහපත් වැඩක සෑහෙන කළා. උන්වහන්සේ නාවලා සිවුරු ඕදලා මහර තනසිල්ල. දැන් මෙතන අර පිරිසිදු කියන එකත් පිළිවෙල කියන එකත් පූජනීය එකක් නෙමෙයි. සිතට සතුටක් මේ දැනෙන්නේ. ඒක කියන්න බැරි තරම්. එතකොට මේ හැම වතක් තුලම මොකද්ද එකක් හැදෙනවද නැද්ද? ඒ ඇදෙන දේ සතුටුදායක නම් මොකද ඒ කියන්නේ ඒ තුල ස්පර්ශය කුසල ස්පර්ශය පින් ස්පර්ශය මාර වැඩේ මෙච්චර කට්ටි නැ උන්වහන්සේට හැමදාම මම දත්මදලා හරියනවද උන්වහන්සේ හැමදාම මමනේ වතුර තියලා මේ නාව හැමදාම මම්මනේ තෙල් ගන්න ඇයි අනිත් අයට අත්පය නැද්ද කාලසටහනක් හදලා හැමෝටම මේ මාර්ගේ මාර්ගමෙත කරන්න එපා එතකොට මට දින 15ක සැරයක් නෙන්නේ තෙල් ගන්න මාරවද ඔක්ක මාක බලන ඉන්න මමම ඉතින් තෙල් ගන්නවා මේක මාර කර්මයක් නේ මේක ඇතුලේ හිතන එළිය කියන්නේ කියලා අර තෙල් ගාගෙන ඉතින් කල්පනා කරන මාරේ මටම මේක පවර්ලා දැන් මේ ස්පර්ශය තුලින් ගෙවෙන්නේ මොනවද අකුසලය එතකොට අපි සේනාසනයක එහෙම නැත්නම් අපේ වත් කියන මේ ඒකේන විනය තුල අපි ඇසිරෙනකොට ජීවත් වෙනකොට සතුටු සිතින් කරන ප්‍රීතිය උපදවන හැමදේම මේ කුසල ස්පර්ශයක්. අමීරිකම එහෙම නැත්නම් වේදනාව පීඩණය ඇති කරන හැම එකක්ම අකුසල ස්පර්ශයක්. ඉස්සෙල්ලාම භික්ෂුව එහෙම නැත්නම් තාපසයා දැනගන්න ඕනේ ක්‍රියාව තුළ තියෙන ස්පර්ශයේ තියෙන ඒ අකුසලයේ කුසලයේ කුමක්ද කියන එක. දැන් සමහර වෙලාවට වැඩ කරනකොට මේ පටන් ගන්නකොට හරි සන්තෝසයි. ටිකක් දුර යනකොට දැන් තේරෙනවා කිසිම නැහැ අනුකම්පාවක්. ගිලම්පස ලැබෙන්නෙත් නැහනේ. නිකන් මා වාලෙක් කරලද? මගෙන් වැඩ ගන්නවද උනට වඩා? කිසිම මේ අමාරුයි කියලා අනුකම්පාවක් මොකුත් ඇතෙන්නේ නැහනේ. ඕම සිතිවිල්ලක් එන අර මුල් ටික කුසලය. කුසල ස්පර්ශය. අර ගිහිල්ලා අර ඇරුණ නේද සිත වෙන දැන් අකුසල මේ ස්පර්ශයක් මේ වෙන්නේ. එහෙනම් මේ සිත නිතරම ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශයේ එක්කෝ අකුසල ස්පර්ශයක් වෙනවා එහෙම නැත්නම් කුසල ස්පර්ශයක් වෙනවා මෙන්න මේ කාරණාව හරියට විනිවිද දැක්කොත් මේම ස්පර්ශයක් සිත නිතරම සිදු කරනවාය ඒක සිතුවිලි වලින් වෙන්න පුළුවන් පේන වේදේ වලින් වෙන්න පුළුවන් බලන්නකෝ නිකන් වාඩි වෙලා ඉන්නවනේ අර ස්වාමීන් වහන්සේ මොකවත් කරන්නේ නැනේ එතකොට මම විතරද වැඩකාරයා මම විතරද වැඩ කරන්න ඕනේ මම විතර කතු ගන්න උන්වහන්සේ ඉඳලා තියන්න බලාගෙන ඉන්නවා අරුණාංශේ වාඩියලා බලන්න එතකොට දැන් ඒ කට්ටියට මේ වත් නැද්ද? එතන මම විතරද වත් කරන්නේ? මම විතරද අමදින්න ඕනේ? ඔහොම එකක් එනවා. හැබැයි පූජා භූමියේ හැමදීමේ කුසලේ කියලා නිම කරන්න බැරි තරම්. ඒ වටපිටාව පරිසරය සුද්ධ කරලා තියෙන එකෙන් ඇති වෙන ආනිසංශ කියලා නිම කරන්න බැරි තරම්. එහෙනම් අපි කෙනෙකුට දාහනයක් දෙනවා. මොකද්ද? කුටි අරිනකොනා. කවුද දන්නේ මේක කළේ? අර ආයිස්මතුන්. රොවිදියට තින. දැන් මේ පරිසරයේ පිරිසිදුකමේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ දැක්කම සතුටක් දැනුණා නේද? ඒ පිරිසිදුකම් තුළින් ප්‍රීතිය. දැන් ඒක අපේ දාණයනේ. උන්වහන්සේගේ ප්‍රීතිය නෙමෙයි. ඒක මම දීපු එක. මගේ දාණය. ඒක දැක්කම උන්වහන්සේට ඇති වෙන මානසික සුවය. ඒක මන් දීපු දාණය. දැන් මේ වගේ දේවල් එයා දකින්න නැතුව හැමදාම ඉතින් අරුණාංශේ කුටි අතු ගන්න යන්න එපා. මං ඉතින් ඇවිල්ලා තින අතු ගන්නනේ. නිවන් දකින්න ආවට ඉතින් මම අතු ගන්නෙක් කෙනෙක් කියලා බැන බැන අතු ගන්නවා. දැන් මේ මොකද ස්පර්ශ වෙන්නේ? අකුසලයක් ස්පර්ශ වෙන්නේ. එනම් මේ තාපසයා එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ තමන් තුළ ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙන බව. තමන් තුළ ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙනවා. දැන් මොකද තියෙන දෝෂය? ස්පර්ශ වෙන එක නෙමෙයි. ස්පර්ශ වෙන එක කොම දෝෂයක් වෙන්නේ? ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙන එක නේ දෝෂේ. ලෙඩේ දැන් අඳුරගත්තා. ලෙඩේ හඳුනගත්තා. හැමදාම හතට බේත් බඳිනවා. මෙතන මේ මාපට ඇඟිල්ල හැමදාම කැපෙනවා. කාන්තාවකගේ කියලා කියමු. එහෙම නැත්නම් පිරිමි මිනිසෙක් යකෝ කියේ. යා උයන කෙනේ. මොකද කියලා බලනකොට මේ පලා జాතියෙම පොඩියට ලියවන්න එපා. තියලා ඔම මේ තද කරනකොට පලාවත් එක ගිල්ල පීයට වදිනවා. කොහම දවස් දෙකකට තුනකට සැරයක් මේ මාපට ඇඟිල්ල මේ පොඩ තුවාල වෙනවා. හැමදාම බේත් බඳිනවා. දැන් මේ බේත් බඳින එක මේ නිමාවක් තියනවාද? බෞසරයක් විතර බේත් තියාගෙන පොඩ පොඩ බැඳක් බෞසරේම බේත් ඉවරුණත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කොහොමද ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ? පලාමිට හතට අරගෙන පලාමිටේ අර කෙරවල අග්ගිස තියලා පලාමිට තද කරගෙන ඔම කපාගෙන ගිල්ල පීයට තියනවා නේද අත? අන්න ඒක වෙනස් කරන්න ඕනේ. පලාමිට තිබ්බා ලෑල්ලක් උඩ පීය ඒක උඩින් කියලා පීය තද කරනවා. පීය කෙලින් යන්නේ ලෑල්ලට. දැන් ඇඟිල්ල තුවාල වෙන්නේ නැහැ. දැන් බේත් අවශ්‍ය නැහැ. අරක අනිත් පැත්තට ඇරෙව්වා. පීය බිම තිබ්බා පලාමිට තද කරා පීයට. හැමදාම බේත් දානවා. පලාමිට බිම තිබ්බා පීය පලාමිටෙන් උඩින් කියලා තද කරන යටට. ප්‍රශ්නේ විසඳනවා. මේ වාගේ මේ අර ඇති වෙන ස්පර්ශය ඇති වෙනවන ස්පර්ශයක්. ඒ ස්පර්ශය කුල දෝෂයක් නැහැ. ඒ ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙනවා අපි තුල. එතන දෝෂයක් තියෙන. ඒ දෝෂය හදන්න ඕනේ. මේක වැඩ කරනකොට විතරක් නෙමෙයි. සැතපෙන කොටත් තියෙනවා. වැටුනාම අර කොඳු වැටපෙලි දිගහරන පුතුමාකාර සනීපයක්. දැන් මොකද ස්පර්ශෝනේ? කුසලයක් ස්පර්ශුණා. මේ මේ කෝඳුරුවත් එක්ක හරි කරදරේ ඇතමරනවා. මේ තමන නිදා ගන්න දෙන්නෙම නැහනේ. දැන් තරහ අකුසලයක් ස්පර්ශ වෙනවා. එහෙනම් මේ සිතේ ස්පර්ශ වෙන ක්‍රමවේදය තියෙන තාක්කල් ජීවිත කාලෙම එයා විඳවනවා. ඇයි? ස්පර්ශය තුළ විඳීමක් තියෙනවනේ. කුසලයේ වින්දත්, ඒ කියන්නේ හොඳ දේ වින්දත්, නරක දේ වින්දත් විඳවීමක් එනවද නැද්ද? රාගයේ වින්දාම විඳවීමක් එනවා. ලෝභයේ වින්දාම විඳවීමක් එනවා. ඇයි? පෝසත් වෙලා අන්තිමට දුක් වෙන වේර වේර අදාද දඟලන්නේ නැද්ද? මතන පිංකම් කරක විඳවනවා. ද්වේෂයේ වින්දාම විඳවනවා. ඒ වගේම තමයි අලෝභද්ද සමෝහ. ඒක වින්දාම තේ විඳවනවලු. මොකද විඳවන්නේ? කිසිම බැඳීමක් නැතුව එකක් විඳවනවා යා. තපස්වරු විඳවනවා. දන් දීලා හැමදේම අත්හැරියාම අලෝභේනිය විඳින්නේ. දැන් විඳවනවා. මොකද්ද? මොකවත් නැහැ. ඔහොම වාඩි වෙලා ඉන්නවා. යා විඳවනවා ඒක. හැබැයි ඒ විඳවීම ලෝකෙට පේන්නේ නැහැ. අපි තුන පුදුමාකාර නිදාසෙන් ඉන්න. ඒ නිදාසෙ ඉන්න කියා විඳවනවා. ඇයි අපි ඒක දැක්කේ නැත්තේ? අපි තාම ඉන්නේ කරදරාවාම තමයි විඳවනවා නේ. කරදර නැති එකත් විඳවීමක් තමයි. ඒ ප්‍රීතිය විඳවනවා. ඒ විවේකේ විඳවනවා. ඒ තෘප්තිය විඳවනවා. ඒ උදකලාව විඳවනවා. ඇයි ඒ ටික අඳුරගත්තේ නැත්තේ? ස්පර්ශ පච්චය වේදනා කියලා බුදුහන්දුර කියනවා. පස්ස පච්චය වේදනා. පස්සේ කියලා කියන්නේ ස්පර්ශය. පච්චය කියන්නේ ස්පර්ශය නිසා වේදනාවක. ඒ වේදනාව සැපද දුකද කියලා බුදුහන්දුර කිව්වද? ඇයි එතකොට දුක විතරක් වේදනාව කියන තීරණයට ආවේ? ඇයි සැප වේදනාවක් නෙමෙයිද? මිනිස්සු කාලා මත්වල වමන යන්නේ නැද්ද? වැඩිපුර නිදාගෙන මිනිස්සුන්ගේ අඟපත ඔක්කොම හිරි වැටෙන්නේ නැද්ද? වැඩිපුර හිනා වෙලා කඳුළු ඇවිල්ලා බඩ ඔක්කොම කැක්කුම ගන්න නැද්ද? නමේ හිනා වුණත් කැම කෑවත් නිදාගත්තත් වේදනාවක් තියෙනෝනේ. ඒකනේ සබ්බ සංකාර දුක්ඛ කියලා කිව්වේ. හැම මොහොත තුළම ස්පර්ශයක් තියෙනවා නම් වේදනාව කට ගන්නවා. ඒක දුකෙන්ද සැපෙන්ද කියන එක අපි දන්නේ නැහැ. වේදනාවක් තියෙනවා. වේදනාව කියන එක මොකද්ද? දැන් වේදනාව කියන රිදෙනවා. එතන වැරදි. ඒ ගත්ත ක්‍රමය වැරදි. වේදනාව කියලා කියන්නේ විඳවීමක්. විඳවීමක්. ඒකයි මේ වේදනාව කියන වචනේ අර්ථය. ඒ විඳවීම සතුටෙන් විඳවන එකක් වෙන්න පුළුවන්, දුකෙන් විඳවෙන එකක් වෙන්න පුළුවන්. කවුද දන්නේ? දිව්‍ය ලෝක කට්ටියට ස්පර්ශ නැද්ද? තියෙනවා. ස්පර්ශයේ තියෙන පස්සේ තියෙන. ඒ පස්සේ නිසා වේදනාව කඩ ගන්නවා. දැන් දිව්‍ය ලෝක කොයිද වේදනාව? එහෙනම් දැන් අපට තේරෙන මේ වේදනාව කියන වචනේ අපි තේරුම් ගත්ත ක්‍රමය වැරදි. ඒකට දීපු නිර්වචනය වැරදි. ඒක තේරුම් ගත්ත ක්‍රමවේදය තුළ දෝෂයක් තියෙනවා. වේදනාව කියන්නේම ඇත්තටම විඳවනවා කියන එක. සැප විඳවනවා යා. දෙවිවරු සැප විඳවනවා. ස්පර්ශපත්‍ය වේදනා. පටිච්ච සම්පදේ තියෙනවා. පොළේ මිනිස්සු ගාකක පාරවල් වල වැටලා ඉන්නවා. එහි මිනිස්සු විඳවනවා. පස්සපත්‍ය වේදනා. ඒ කට්ටියට ඒක වෙලා. එහෙනම් මේ විඳීම තිබුණොත් ස්පර්ශය තිබුණොත් විඳීමක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යම විඳවනවාමයි. මේ ටික පෑදෙලිද? මේ ටික පෑදෙලි නම් ඒ තාපසයාට තේරෙනවා මේ ලෝකේ ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙනවා. ස්පර්ශ වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ දෝෂය හැදුවොත් මේ ස්පර්ශය සම්පූර්ණ නිදාස් වෙනවා. ස්පර්ශ වීම වරදක්ම නෙමෙයි. පස්සේ ඇදෙනවාමයි. අසකන්න දිවනාසය සමසිත තියෙනවා නම් කොහොමද පස්සේ නවත්තන්නේ? සමාධියේ ඉන්නවා. තාපසේ සමාධියේ ඉන්නවා. දැන් අපිට තේරෙන සමාධියේදී මේ ස්පර්ශ නිදාස් වුණා. මොන නිදාසක්ද? සමාධි ස්පර්ශ වෙනවා යාට. කොහොම නිදාස්ද? නිදාසක් නෑ. පිරිනිවන් පානක නිදාස් වෙන්න බෑ. ආයතන ඇයි තිනවනා. රාතන් වහන්සේලාට බඩගිනිය දෙන්නේ නැද්ද? රාතන් වහන්සේලා පම්පාසු වෙන්නේ නැද්ද? පිපාසය දැනෙන්නේ නැද්ද? නිින්ද නිදිමත දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ ආයතන ඇය තියෙන තාක්කල් සලායතන මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන තාක්කල් පස්සේ නවත්තන්න බෑ. ස්පර්ශේ නවත්තන්න බෑ. දැන් ඇස් වාගෙන ඉන්න පුළුවන් ද ජීවිත කාලේ? අරිනකොට ස්පර්ශ වෙනවනේ. රූප පේනවා කියන ස්පර්ශ වෙලානේ. කන් වාගෙන ඉන්න පුළුවන් ද? ඇහෙනකොට ස්පර්ශ වෙනවනේ. කැම කන්න තින්න පුළුවන් ද ලෝකේ කාටවත්? රස ස්පර්ශ වෙනවනේ. ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙනවනේ. සිවුරු දානකොට වාඩි වෙනකොට නැගිටිනකොට සත කය ස්පර්ශ වෙනවනේ. හිතෙන් නැතුව ඉන්න පුළුවන් ද කාට හරි? හිතන් නැතුව ඉන්න පුළුවන් ද? ස්පර්ශ වෙනවනේ සිතිවිලි වලින්. කෝ පස්සේ කවුරුත් මේ නිරෝධ කරලා නැහනේ. පටිච්ච සමුපාදය කියන එක ඇවිල්ලා මේ තනි తీරුව යන එකක් නෙමෙයි. ඒක වලල්ලක්. ඒකට ආරම්භයකුත් නැහැ අවසානයකුත් නැහැ. ඒකෙන් නිදහස් වෙන්න බෑ කාටවත්. පුද්ගලයා නැති කළාම අරක තියෙනවා. අහුවෙච්ච ක්‍රමයක් නැහැ. එහෙම එකක් තමයි මෙතන වෙන්නේ. රාතන් වහන්සේ පුද්ගලයා අයින් කළාම පටිච්ච සමුප්පාදයට හයිති නැති වෙනවා. හැබැයි පටිච්ච සම්පාදයේ තියෙන එකනේ බඩගිනිය දෙන්නේ, පිණ්ඩපාත යන්නේ, ලෙඩ වෙන්නේ, ගමන් යන්නේ, බණ හාන්නේ. පටිච්ච සම්පාදයේ තියෙන එතන ස්පර්ශයේ තියෙනවා. විද්‍යාව තියෙනවා. විද්‍යාව තියෙන. ඇයි විද්‍යාව තියෙන්නේ? අවිද්‍යාව තියෙන නිසා. ඇයි අවිද්‍යාව තියෙන්නේ? එතකොට දැන් කොහමද අපි විද්‍යාවේ හරි අවිද්‍යාවේ හරි ඉන්නේ? ඒ දෙක තුලම තින්නේ මොකද්ද? සාපේක්ෂයක් නෙමෙයිද? දැන් අපි යම් කිසි දෙයක් විද්‍යාවෙන් දකිනවා. ඇයි යම් කිසි දෙයක් විද්‍යාවෙන් දකින්නේ? ඒක ඒ යම් කිසි දෙයක් අවිද්‍යාවෙන් දකින්න පුළුවන් නිසා නේද විද්‍යාවෙන් දකින්න පුළුවන් උනේ? අවිද්‍යාවෙන් දකින්න බෑ ඒක. දැන් එයා කොහොමද විද්‍යාවෙන් දකින්නේ? විද්‍යාවෙන් දකින්නත් බෑ. කෙලෙස් නිසා නිකලස් පවතිනවා මිසක් නිකලස් නිසා කෙලෙස් පවතිනවා මිසක් එකකට තනියෙන් පවතින්න බෑ. ලෝකේ දුකක් නැහැ. අපි ඉන්න මේ තරලේ, පෘථිවි තරලේ දුකක් නැහැ. දැන් සැප ගැන අපි කොහොමද කතා කරන්නේ? සැප කතා කරන්නේ මොනවට සාපේක්ෂවද? මොන උපමාවෙන්ද සැප අපි මේ මිනිසුන් නිර්වචනය කරන ක්‍රමයක් නැහැ. එහෙම ධර්මතාවයක් ලෝකේ පවතින්නේ නැහැ. දුක තිබුණොත් විතරලු සැප ගැන කතා කරන්න පුළුවන්. සැප තිබුණොත් විතරලු දුක ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ විද්‍යාව අවිද්‍යාව කියන ධර්මතාවයත් ඒ වගේම එකක්නේ. අන්ත දෙකක් නිසා ඒක මෙයා නිසා මෙයා පවතිනවා, මෙයා නිසා මෙයා පවතිනවා. පටිච්ච සමුප්පාදෙත් මෙන්න මේ වගේ එකක්. මෙයා නිසා මෙයා පවතිනවා, මෙයා නිසා මෙයා පවතිනවා. මෙයා නිසා මෙයා පවතිනවා, මෙයා නිසා ජාති පවතිනවා, ජාති නිසා ජරා පවතිනවා, ජරා නිසා මරණ පවතිනවා. ඒ නිසා ශෝක ඇති වෙනවා, පරිදේව ඇති වෙනවා. ඕම එකක් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක හරියටම හරි. එකක් නිසා තව එකක් පවතිනවා. ඒක නිසා තව එකක් පවතිනවා. ඒ නිසා මේ ටික පවතිනවා. පුද්ගලයා නැතිවීම තුලින් අපි මේ චක්‍රය අයිතිය අයිමි කරගන්නවා. ඒ යන ක්‍රමවේදයේ ඒ කියන්නේ පැවැත්මේ අයිතිය අයිමි වෙනවා. එච්චර අපිට කරන්න පුළුවන්. ඒකෙන් ගැලවෙන්න බෑ. ස්පර්ශයේ සම්පූර්ණයෙන්ම නිරෝධ කරන්න නම්, අයින් කරන්න නම්, අසකන දිව නාසය සමසිත නාම රූපත් එක්ක ස්පර්ශ වෙන්න, පේන්න බෑ, හෙන්න බෑ, දැනෙන්න බෑ, සිතෙන්න බෑ. කවුද එමෙ ඉන්නේ? කාටද එමෙ ඉන්න පුළුවන්? කොයි කෙනාද එමෙ හිටියේ? සමාධියේ ඉන්නකොට සිත සමාධිය ස්පර්ශ කරනවනේ. ඒ කියන්නේ ඉන්න ක්‍රමයක් නැහැනේ ලෝකේ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මේ ක්‍රියාවක් කරනකොට, වැඩක් කරනකොට මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? මොන විදිහටද මේ වේදනාව වටගන්නේ? මොන විදිහටද මේ ස්පර්ශය ඇති වෙන්නේ? ආයතන 6 හැම මොහොතක් ගානෙම ස්පර්ශ කරනවා. දැන් මේ තප්පරය, දැන් මේක හැයෙනවනේ. දැන් මොකද වෙන ස්පර්ශය? ශබ්දය හැයෙනවා, ශබ්දේ ස්පර්ශ කරනවා. ඒ ශබ්දය තුල ඇති වෙන කර්ම කාරණා තේරෙනවා. ඒ අවබෝධයේ සිට ස්පර්ශ කරනවා. ඒ අවබෝධ වෙන දේ හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ ස්පර්ශ කරනවා. ඒ නිසා තවත් තවත් කර්ම කාරණා අදහස් පහළ වෙනවා. අමතරව ඒ එන අදහස් ටිකත් සිත ස්පර්ශ කරනවා. දේශකයන් වහන්සේ මට විනිවිද පේනවා. ඒ දර්ශනීය ස්පර්ශ කරනවා. මේ හැමදේම මගේ යාපතට මේ කියන්නේ කියලා දැනෙනවා. ඒ දැනීම ස්පර්ශ කරනවා. මේ වෙනකොටත් අනන්ත ස්පර්ශ වෙලානේ. ඇයි අපි වැඩකට විතරක් ස්පර්ශය කියලා තීරණය කළේ? නිකන් හිටියත් ස්පර්ශ වෙනවා. නින්ද ගියාම ස්පර්ශ වෙන්නේ නැද්ද? වෙනවා. ඇයි? නින්ද ස්පර්ශ වෙච්ච නිසානේ යාට ඒ නින්ද ඉන්න පුළුවන් උනේ. නින්ද ස්පර්ශේ නැති වුණත් අවදි වෙනවා. අපි කියන හැරුණා කියලා. ඇහැරීම ස්පර්ශ වෙච්චාම මේ නින්ද ස්පර්ශේ නැති වෙනවා. නින්ද ස්පර්ශය තියෙන තාක්කල් ඇහැරෙන්නේ නැහැ. යව ඇහැරවන්න බෑ. නින්දත් ස්පර්ශයක් තමයි. ස්පර්ශයේ විඳීමක් නම් විඳවීමක් තියෙනවා. එහෙනම් ස්පර්ශපච්චය වේදනා. මොකද යා විඳින වේදනාව? මොකද යා විඳවන්නේ? නින්ද විඳවනවා. ඕම් ප්‍රශ්නේ. විවේකයේ විඳවනවා. ඒ සුවය විඳවනවා යා. එහෙනම් ඒක කුසලයෙන් වෙන්න පුළුවන්. නින්ද යන්නේම නැහැ. පෙරලි පෙරලි විඳවනවා. මොකද ඒ ස්පර්ශය තුළින් ඇටගත්ත වෙන අකුසලයේ විඳවනවා. අකුසලයේ විඳවනවා. ආයතන 6 මේ නාම රූපත් එක්ක නිතරම ස්පර්ශ කරනවා. කුමක් හෝ යම. ඒ ස්පර්ශ කරන හැමදේම එක්ක කුසලයට අයිති වෙනවා, නැත්නම් අකුසලයට අයිති වෙනවා. සැප දුක, ලාභ අලාභ, අටලෝ දාමේ කොටසක් මේක. වේදනාව කියලා කියන අටලෝ දාමේ කොටසක්. එතකොට මේ ස්පර්ශය ආයතන 6 තුලින්ම සිද්ධ වෙනවා. හැම මොහොතක් ගානේ මේ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ හැම මොහොතක් ගානේ එක්ක සැපයක් මම විඳවනවා, නැත්නම් දුකයක් විඳවනවා. ඒ වේදනාව ඒ ස්පර්ශය තුලින් නිතරම මන් තුල පවතිනවා කියන එක හරියටම විනිවිද දකින්න ඕනේ. ඒ තාපසය නැත්නම් එයාට ඒ ගමන යන්න බෑ. වේදනාව කියලා කියන එක, ස්පර්ශය කියලා කියන එක, වේදනානුපස්සනාව කියන එක අර කායානුපස්සනාවට වඩා එහෙම නැත්නම් පටවි ස්වභාවයට ටිකක් වෙනස්. දැන් මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ නෑනේ මේ කුසලයේ විඳවනවා අකුසලයේ විඳවනවා කියලා. වේදනාව තුළ මෙම ක්‍රමවේද දෙකක් තියෙන බව අපි දැනගෙන හිටියේ නෑනේ. මේ වේදනාව තුළ මම සුවේ විඳිනවා, නිින්ද විඳිනවා, විවේකයේ විඳිනවා. මේ එකක්වත් මම දැනගෙන ඉන්නේ නැහැ. ඒ හැමදේ තුළම විඳවීමක් මට අට ගන්න ඕනේ. එහෙනම් මාංශ වෙනකොට විතරයි මම කියන්නේ මේ වේදනාවක් විඳිනවා. මම විඳවනවා කියලා නෑ. මාංශ නැති එකත් විඳවනවා තමයි. ස්පර්ශය කියන එක කිසිම ස්පර්ශයක් නැති එකත් ස්පර්ශයක් තමයි. එහෙනම් පස්සපච්චය වේදනාවක් තියෙන මොකද්ද? කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. අන්න ඒකයි විඳවනවා. තපස්වරු විඳවන්නේ ගොඩක් ඒවනේ. ඒගොල්ල පුදුමාකාර විඳවන කට්ටිය. හදාසක් නැහැ. ඒ මනස විඳවනවා. බලාපොරොත්තු නැහැ. ඒක විඳවනවා. බලාපොරොත්තු නැති එක විඳවනවා. මේ කට්ටිය බලාපොරොත්තු තියාගෙන අර මදන්න ඕනේ, මේ මදන්න ඕනේ, අනාගතේ කාර් එකක් ගන්න ඕනේ කියලා විඳවනවා. මොකවත් බලාපොරොත්තු නැහැ. ඒක එයා විඳවනවා. වාඩි වෙලා ගහ යට ඉඳගෙන එයා විඳවනවා ඒක. මෙයා දුක විඳවනවා. අරයා සැප විඳවනවා. දුකයි සපයි දෙකම මට නැහැ නේ කියන එක මෙයා විඳවනවා. එයා කවුද? රාතන් වහන්සේ. ඇයි? තාම ආයතන 6 තියෙන නිසා දුකක් නැහැ සපත් නැහැ කියන එක උන්වහන්සේ විඳවනවා. පිරිනිවන් පානකම් ඒ විඳවීම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් ඇති වෙන්නේ විඳවීමක් කියන එක ඒ රාතන් වහන්සේ නෑ. පුද්ගලයා නැති නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඇයි? දුකක් නැත්තම් සපත් නැත්තම් ඒ විඳවීමෙන් ගැටලුවක් තියෙනවද නෑ. ඒ නිසා ඒකට වටිනාකමක් නෑ. ඒක නිර්වචනය කරන්න උදාහරණයක් නෑ. ගණ්ඩෝනේ දුකෙන් සැපෙන්නේ. දුකයි සැපයි දෙකම නැති විඳවීම කොහමද උදාහරණයකින් කියන්නේ? ඒ නිසා ඊගෙන කවුරුත් කතා කරන්නේ. අන්තය පවතින්නෙම අනිත්‍යන්තේ උපාදානය කරගෙන. දැන් හැමෝටම එක විදිහටම සතුට දැනෙන්නේ නැහැ. දැන් තැන් අරගෙන හැමෝටම පම් වාජනේ දුන්නාම හැමෝම ගන්නවා ඒ කෝපේ අතට ගන්නවා. නමුත් පිපාසය වැඩිම තියෙන කෙනාට වැඩිපුර සෑල්ලුවක් දෙනවා සතුටක් දෙනවා. අඩුම කෙනාට අඩුවෙන් දෙනවා. වතුර අවශ්‍යම නැති කෙනාට දුකක් වෙනවා. මේ වතුර මේ වෙලාවේ තියෙන අවශ්‍යයක් නැති මොනවා කරන්නේ කියලා වළඳන්න එපාය. ඒකයි අර පෑන් අවශ්‍යද කියලා ඒ වඩින හාමුදුරන්ගෙන් ආන්නේ අපි ඉස්සෙල්ලාම. ස්වාමිනේ පෑන් ටිකක් පූජා කරන්නද? අවශ්‍ය නැ දෙන්න. එකපාරට දුන්නොත් දැන් උන්වහන්සේට ගන්න වෙනවා. පිළිගන්න වෙනවා. අකමැත්තෙන් වළඳන්නේ. එහෙනම් නිතරම අන්තයක් හැදෙන්නෙම අනිත්‍යන්තේ උපාදානය කරගෙන. සැප හැදෙන්නේ දුක උපාදානය කරගෙන. අරක තුල අරක තියෙනවා. නමුත් සිතකට එක මොහොතක එකකන ඉන්න පුළුවන්. ඒ නිසා එයා එකක් තමයි අඳුරගන්නේ. එක්ක සුඛේ අඳුරගන්නත් මේ දුකේ අඳුරගන්නවා. හැබැයි මේක හැදෙන්නේ අරක නිසාමයි. අරක හැදෙන්නේ මේක නිසාමයි. අරක තියෙනවා. හැබැයි දෙක එකට අඳුරගන්න බෑ යාට. එකයි ගන්න පුළුවන්. එහෙම දෙකක් ගන්න පුළුවන් නම් ඇස් දෙකෙන් රූප දෙකක් බලන්න පුළුවන්. කන් දෙකෙන් කාරණා දෙකක් ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ස්පර්ශය කියන එක මේ තපස්වරු ගොඩාක් මේ සියුම් ලෙස දැනගන්න ඕන එකක්. ඒක ගොඩාක් ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවක්. ඒක ගොඩාක් ප්‍රඥාව තිබුණොත් තක්ගලේ කව් වෙනවා. නැත්තම් මේ මාරවඩ මේ ස්පර්ශය අවුෙන්නෙම නෑ. එතකොට මොකද්ද මේ වැඩ කරනකොට මේ ඇති වෙන වේදනාව? මොකද්ද මේ ස්පර්ශය වෙන්නේ? එහෙම කල්පනා වෙනවනේ. ඒකත් දැන් ස්පර්ශ වෙලා ඉවරයක් වෙනවා. ඉවරයක් වෙන ක්‍රමයක් තියෙන නැත්නම් බුදුවරු මේක දේශනා කරන්නේ නැන්නේ. වේදනානුපස්සනා බුදුවරයා ඒක දේශනා කළානේ. දැන් ස්පර්ශපත්‍ය වේදනා කියනකොට නිමාවක් නැත්නම් බුදුවරයා ඒක දේශනා කරයිද? ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? වචන වෙනස් කිරීමවත් ස්පර්ශය නැති කිරීමවත් නෙමෙයි. ස්පර්ශ වෙන ක්‍රමවේදය ඒක නිරෝධ කරන්න ඕනේ. මන්තුලේ ක්‍රමයේ තියෙනවා. බඩගිනි හැදෙන ක්‍රමවේදය මන්තුල තියෙනවා නම් කැමදිල ඉවර කරන්න පුළුවන්ද? ඔච්චර දුන්නත් ඉවර වෙන්නේ නැහැ. කේල් කැන්ටික පූජා කරනවා. කැන්මුත් ඉවර වෙනවා. ආයි බඩගිනි හැදෙනවා. ඇයි? බඩගිනි හැදෙන ක්‍රමවේදයක් මන් තුල තියෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස වලින් ලැබෙන ශක්තියෙන් ජීවත් වෙන්න උරු කරනවා. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වලින් පිපාසයෙන් නිවෙන්න උරු කරනවා. විශ්ව ශක්තියෙන් ප්‍රාණ ශක්තිය නඩත්තු කරන්න උරු කරනවා. දැන් කෑම අවශ්‍යද? ඕන් දුන්න උත්තරයට. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ආහාර ගන්න එක ප්‍රශ්නයක්. බලා ගන්න. ආහාර ගන්න එක ප්‍රශ්නයක්. නමුත් ආහාර ගන්න ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මොකද ආහාර මේ අවශ්‍ය වෙන ක්‍රමයක් මන් තුල තියෙනවා. ආහාර ගන්න ක්‍රමයක් මන් තුල තියෙනවා. ඒ අවශ්‍ය වෙන ක්‍රමයේ තියෙන තාක්කල් අරක ගන්න එක නවත්තන්න බෑ. අවශ්‍ය වෙන ක්‍රමවේදයේ සම්පූර්ණ අනිත් පැත්තට හරවනවා. මොකද වායුගෝලයේ වතුර වලින් පිපාසයේ සංසිඳනවා. ආශ්වාස ප්‍රාශ්වාස වලින් ප්‍රාණ වායුවෙන් ඒ ශක්තිය ගන්නවා. විශ්ව ශක්තියෙන් කයේ ශක්තිය නඩත්තු කරනවා. දැන් ආහාර අවශ්‍ය වෙන ක්‍රමවේදය නිරෝධ කළා. එළියෙන් එන ආහාර නවත්තුවා. උත්තරේ. හැබැයි දැන් අර විශ්වයෙන් ගන්න ටිකත් ක්‍රමයක් නෙමෙයිද? එතකොට දැන් මේක නැවතුවයි කියලා දැන් අර ක්‍රමේ නැවතිලා නැනේ. ඇයි ඒක නැවතුනේ නැත්තේ? පණ තියෙන තාක්කල් ආහාර ඕනේ. ජීවත් වෙලා ඉන්න තාක්කල් ආහාර ඕනේ. මනෝ සංචේත ආහාරي ගන්න ඕනේ. ප්‍රීතිය හරි ආහාර ගන්න ඕනේ. ප්‍රීතියවත් ආහාරට ගන්න නැත්නම් යාර පැවැත්මක් නැහැ. ඒ නිසා දැන් දෙවියෝ ළඟට ගියාම කියන අපි මේ සන්තෝෂේනෝ. ඇයි? රුවන්වැලි සෑදියා බලලා සාදු කියලා සන්තෝෂේ. ඇයි එහෙම කරන්නේ? ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙනම් එතකොට මේ මනුස්සයා ජීවත් වෙන්නයි සාදු කියන්නේ. බලන්න මේ දෙවියාගේ තියෙන දක්ෂකම රුවන්වැලි සෑයට සාදු කියලා සන්තෝෂ නම බඩ පිරෙනවා යාගේ. ප්‍රීති ආහාරයක් වශයෙන් අරගෙන එතකොට රුවන්වැලි සෑය වඳින්න බුදුහාමුදුරන්ට ගරු කරන බඩ පිරෙන්නේ යාට. ඒ කෑමක් ඒ ගන්නෙ. පින්කමක් කරනවා සාදු සාදු කියලා කෑ ගහගෙන ඉන්න දෙවිවරු. නා සාමික දානේ පුදුමාකාර අනුමෝද නැහැ. ඒ සාදු කියලා ප්‍රීති වෙලා අපි මේ බඩ පුරව ගන්නවා. බලන්න ඒ ක්‍රමවේදයක අලුත් ක්‍රමයක්. එහෙනම් ප්‍රීති ආහාරයට ගන්නවා. දුක ආහාරයට ගන්නවා. වේදනාව ආහාරයට ගන්නවා. අකුසල ආහාරයට ගන්න කට්ටිය ඉන්න ප්‍රේතය භූතය අකුසල ආහාරයට ගන්නෙ. දෙවිවරු ප්‍රීතිය සන්තෝෂයේ සුඛය ආහාරයට ගන්නවා. මිනිස්සු අපි කබලින්ක ආහාරයට ගන්නවා. තපස්සරු මනෝ සංචේත ආහාරයට ගන්නවා. විශ්ව ශක්තියනේ මනෝ සංචේත කියලා කියන්නේ. චිත්ත වීති ඒව ආහාරයට ගන්නවා. ජීවත් වෙන තාක්කල් මොනවර එකක් ආහාරයට ගන්න වෙනවා. ඒ නිසා අර ප්‍රශ්නේ තියෙන එක විසඳන්න පුළුවන් නිසා ආහාරය වෙනස් කරන්න බෑ, නවත්තන්න බෑ. දැන් අපි එනවා මේ අර ස්පර්ශය කියන තැනට. ওই ප්‍රශ්නේ මෙතනක් තියෙනවා. දැන් ස්පර්ශ වෙන එක දැන් මේක ස්පර්ශ වුණා පටවිය. ඒක නිදාස් වුණා. පටවියෙන් නිදාස් වුණා කියන එක ස්පර්ශ වුණානේ. මාර වැඩේනේ. දැන් ඒක නිදාස් වෙනවා. ඒක නිදාස් වුණා. දැන් හරි ඒක හරි. ඒක නිදාස් වුණා කියන එක ස්පර්ශ වුණානේ. දැන් මේක ඉවර වෙන්නේ කවදද? ඒ කියන්නේ පටවියෙන් ස්පර්ශ වෙන එක හදනකොට ආපෝලින් ස්පර්ශ වෙන එක පටන් ගන්නවා. ඉරියව් වලින්, ඇඟීම් වලින්, බැඳීම් වලින්, සෙනෙහසෙන්, මෛත්‍රියෙන් ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. දැන් ඒ ස්පර්ශෙන් නිදාස් වෙන්න ධර්මානුකූලව දකින්න. ධර්මානුකූල දැකීම තුළින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගෙන් දැන් ස්පර්ශයක් ඇති වෙන්නේ නැද්ද? ආයි ප්‍රශ්නයක් ඇවිල්ලා අලුත් ප්‍රශ්නයක්. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ස්පර්ශ වෙන එකක් නෑ මේ ඔක්කොම සිතිවිලි. මම හදාගත්ත සිතිවිලි ටික, මම හදාගත්ත රාමු ටිකක් වැඩක් නෑ කියලා දැන් ඔහොමම අර ටිකත් අයින් කරනවා. අර ස්පර්ශ දැන් සිතිවිලි වලින් ස්පර්ශයක් අලුතෙන් ඇදිලානේ. ඒ කියන්නේ මේක ක්‍රමානුකූල සෑල්ල වෙන එකක් වෙන්නේ. පටවියෙන් ආපෝ වුණා, ආපෝලෙන් වායු වුණා, වායු වලින් තේජු වුණා. මේක ක්‍රමානුකූල සෑල්ල වෙන ක්‍රමයක් තිබුණා මිසක් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. ඇයි? තාම ස්පර්ශ වෙන ක්‍රමයේ ආතුල තියෙනවා. පුද්ගලෙයිකුත් නැහැ, සත්ත්වයෙකුත් නැහැ. මේ විශ්වයේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනේ. ඒක මගේ එකක් නෙමෙයි. ඒක මම කරන එකකුත් නෙමෙයි. ඒකේ කිසිම අයිතියකුත් මට නැහැ කියලා අවබෝධ වෙච්ච ගමන් එයා නිරෝධ සමාපත්තියට එනවා. දැන් ස්පර්ශයක් තියෙනවා, ස්පර්ශ වෙන කෙනෙක් නැහැ. දැන් ප්‍රශ්නේ විසඳුණාද නැද්ද? ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පස්සපච්චා වේදනා කියලා. මෙච්චරයි හදන්න තියෙන්නේ. ඒ ටික ඇදුවොත් තමයි එයා සම්පූර්ණයෙන් ස්පර්ශයෙන් නිදහස් වෙන්නේ. ස්පර්ශයෙන් එයා විතරලු ඒ නිදහස ලබන්නේ. අනිත් කිසිම කෙනෙකුට ගන්න බෑ. අරක තුනී වෙන ක්‍රමයක් තියෙන්නේ. දැන් පෑදෙලිද ප්‍රශ්නේ? දැන් අවසානයක් තියෙනවද මේකට? නිමාවක් තියෙනවද? ඒක වඩන්න ඕනේ. පෙරවන් සර්